මේ කමඨාන වඩන භාවනා යෝගියාට ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකෙන් ගත්තාම විශේෂ ප්‍රශ්නයක් තමයි මේ කමඨාන තුල ප්‍රගතිය. එහෙම නැත්නම් මේ කමඨාන වැඩෙන්නේ නැහැ. මේ කමඨාන ඉදිරිය බලා යන්නේ නැහැ. ඉදිරියට යන්නේ නැහැ මේක. එක තැන නැවතිලා. එහෙම නැත්නම් මම මේ කමඨාන තුල සෑයීමටපත් වෙන්නේ. මෙන්න මේ කියන මානසිකත්වයන් වල මොනවර එකක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි අපි කමඨානක් වඩන්න කලින්ම ප්‍රතිඵලය තීරණය කළා. අර විභාගෙ ලියන ළමයා හිතනවා සම්මාන 4යි විශේෂ සම්මාන 4යි. මේම තමයි පාඩම් හතරට එන්න ඕනේ කියලා එකක් හිතනවා. හැබැයි බලනකොට සම්මාන මොකවත් නැහැ. සාමාන්‍ය සමත් තියෙනවා මේ 8ක්. දැන් එයාගේ සිත කම්පා වෙනවද නැද්ද? ඇත්තටම මේ සාමාන්‍ය සමාර්ථ කියලා කියන සාමාන්‍ය සමාර්ථ 8 කියලා කියන එකත් එක්තරා ප්‍රතිඵලයක්ද නෙමෙයිද? ප්‍රතිඵලයක් තමයි. පාඩම් හතම සමත් වුණොත් ඇති කියලා කියන බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට අසමත් කියලා එනවා අටම අසමත්. එතකොට අසමත් අටක් තියෙනවා. ඇත්තටම යා බලාපොරොත්තු ඉන්නේ සමත් අටක් නම් අසමත් අටක් ලැබුණනේ. ඒ අසමත් අටත් ප්‍රතිඵලයක් තමයි. හැබැයි යා ප්‍රතිඵලයක් වශයෙන් ඒක දකින්නේ නැහැ. දැන් අසමත් වෙන්නම කෙනෙක් ලියනවා නම් එයාගේ විශේෂ ප්‍රතිඵලය අධි අසාර්ථකතාවය. එහෙම නැත්තම් බිඳුවේ ලකුණ තමයි එයාගේ උන්තම රිසල්ට් එකයි. එයා ඒක තමයි ප්‍රතිඵලයේ වශයෙන් දකින්නේ. එහෙනම් අපි ඉතනදී ලැබෙන්නේ නැති වෙනකොට අපිට හිතෙනවා මේක ප්‍රගතියක් නෑ, මේක ඉදිරියට යන්නේ නෑ, වැඩෙන්නේ නෑ, නැවතිලා. ඇයි අපි ඒ බලාපොරොත්තු වෙන එකට සාපේක්ෂව හිතන්නේ? වැඩෙන එකෙන් ලැබෙන ප්‍රතිඵලෙ ලිව්වේ ප්‍රශ්න පහකට නම් අම්බුනේ සාමාන්‍ය සමාර්ථයක්. ඒකට සාපේක්ෂව හිතුවම මේක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක තමයි ප්‍රතිඵලෙ. හැබැයි ලියන්නේ ප්‍රශ්න 25න් පහකට. හැබැයි බලාපොරොත්තු වෙන්නේ අධි විශේෂ සම්මානයක් ලැබෙන්නේ නැහැ. දැන් අපි අපේ කමඨානට එනවා මේ උපමාවෙන් නිදහස් වෙලා. දැන් පළවෙනි ප්‍රගතිය මොකද්ද? කයේ නිවීම මත සිත පීඨන එක චිත්තානුපස්සනා කියලා එයා දැනගත්තා. දැන් එයාට ප්‍රතිඵලයක් ලැබිලාද නැද්ද? මෙච්චර කාලයක් මම එක එක ඒවා දිහා බලාගෙන හිටියා. මේ බලන එක තුලත් නිවීමක් තිබිලා මම දන්නේ නැහැනේ. ඇයෙනවනේ. ඒ ඇයෙන දේ තුල කලබල වෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව හිටියම නිවීමක් ඇති වෙනවලු. ගුරුවරයා මට කියලා දුන්නා. දැන් මම ඒක දන්නවනේ. දැන් ප්‍රගතියක් තියනවද නැද්ද? අර අවබෝධය වෙනස් වෙලානේ. අර කලින් හිටපු ඒ හාමුදුරුවෝ දැන් අතුරුදා. දැන් ඉන්නේ හලුත් කෙනෙක්. මහර වැඩෙමේ. දානේ වළඳනකොට ඒ ලසර වැදෙනකොට මේ ලුණු වැදෙනවා, හැඹුල් වැදෙනවා දිවට. පැණි රස ලැබෙනවා. කැවිලිෙම ගන්නකොට ඒ රසවල් වැදෙනකොට මේ පුදුම විදිහට ඉස්සර කම්පා වෙනවනේ. තිස් දෙවතාවක් විකල මේ වළඳන්න කියලා කියන්නේ. දෙවල් දෙවතාවක් අතිකන්න බෑ. ඇයි? දිවට වදිනකොට ගිහිල්ලා ඉවරයි. වළඳන්නේ නෑ, වැළඳෙනවා. හපන්නේ නෑ, ඒක ගිලෙනවා. එච්චර කලබලයි. හැබැයි මේ රස හැමදේම වදිනකොට ඒ ඇතිවෙන ඒ තෘප්තිය, ඒ සතුටට මම හැලෙනවා. ඒක වැඩිපුර ගන්න ඕනේ, වැඩිපුර මේක ඔක්කොම වළඳන්න ඕනේ කියලා ගැටෙනවා. මෙන්න මේක කලින් දැනගෙන හිටියේ නෑ. ගුරුවරයා තමයි මේක කියලා දුන්නේ. මේ රස වදිනකොට ඕම කයට එකක් වෙනවා. ඒ රස නිසා යා ගැටෙනවා, රස නිසා හැලෙනවා. ගුරුවරයා පෙන්වලා දුන්නා ඒක දිහා බලාගෙන ඉන්න. ඒ හැලීමයි ගැටීමයි තේරුම් ගන්න. ඒ රස නිසා තමන්ගේ සිත තුළ ඇතිවෙන කම්පනය වටහා ගන්න. ඒ මානසික විඩාව තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තම පුදුමාකාර සානයක් දැනෙනවා. හැම රසයක් තුළම විවේකයක් දැනෙනවා. මෙන්න මේක කලින් දැනගෙන හිටියේ නෑ. දැම්මම දන්නවා. හැමදාම දාහනේ වළඳන මම ඒක 100ක් වළඳන්නේ. දැන් අර තිබිච්ච අවබෝධයට මේ තිබිච්ච අවබෝධයට වෙනසක් තියෙනවද නැද්ද? සම්මා ජීවේ පිළිබඳව අපට විශේෂ අත්දැකීමක් දැන් ලැබිලාද නැද්ද? මේ අත්දැකීම කලින් තිබුණේ නෑ. අර කලින් කලබල වෙලා දාහනේ ගන්න භාවනා යෝගියා තුළ විශේෂ නිවීමක් නැද්ද? දැන් මේව ප්‍රගතිනේ, මේව ප්‍රතිඵලනේ. අපි බලාපොරොත්තු වෙන දේ නෑ. වඩපු එකට සාපේක්ෂව ලැබිලා තියෙනවානේ. ඒක බලාපොරොත්තු වෙලා නෑ, වෙන එකක් බලාපොරොත්තු වෙලා තියෙන. ඒක වරදක් නෙමෙයි. ඒක තනවබෝධී ප්‍රශ්නයක්. දැන් ඒක වඩලා වඩලා ඒක භාවනා යෝගියෙක් හොඳ කතාවක්. ඒක මට වෙච්ච එකක් නෙමෙයි. තවත් ගුරුවරයෙකුට එයා ළඟ හිටපු යෝගියෙක්ගේ වෙච්ච ප්‍රශ්නයක්. වඩලා වඩලා ඇවිල්ලා මේ රවාගෙන බලාගෙන ඉන්නවලු ගුරුවරයා දිහා. ගුරුවරයා බැලලා කවදාවත් ඉඳලා ටික විකෘති ස්වභාවයක් තියෙන්නේ. අඬ ගැව්වා ළඟට. මොකද්ද පුතා? ස්වාමීනි මේක වඩලා වඩලා නිකන් ජීවිතෙත් එක කලකිරෙන කම්මැලිකම හැණුම් යන මොකද්ද මේ කතාව? ඕම වාඩිලා ඕම බලන් ඉඳලා හරියනවද? ගුරුවරයා කියලා පුතා ඉඳ ගන්න. පැන් ටිකක් ගන්න ඕනේ. අර පොඩි කුරුලෙක් වගේ කැඩිච්ච එක කටත් කැඩිලා ඒකේ පොඩ්ඩක් වක් කරලා වතුර ටිකක් දුන්නා. වතුර තිබා නැහැ. කමන්න පුතා මේක ගන්න. පුතාට මොනවාරි පූජා කරන්න ඕනේ මට. මේක බොන්න. බිව්වට පස්සේ ආවල මේ මට මේක වඩන්න බෑ. ඇයි පුතා? මේක හරි කම්මැලි. මේක බලන් ඉනකොට නිකන් විඩාවක් නෙ නිදි මත ඇදෙනවා මේ ඈනුන් ගැන බෑ. පුතා ගැන මං සන්තෝෂ වෙනවා. ඇයි ස්වාමිනී? මෙච්චර හොඳට කමටහන් වැඩිච්ච කෙනෙක් මට මීට කලින් හම්බෙලා නැහැ. එහාට එකපාරට නිින්දෙන් ඇරුණා කමටහන් වැඩුණා. කාටද? ඔයාට තමයි. මට වැඩුණා. ඔව්. මොනවද වැඩුනේ? දැන් ගෝලිය ගන්න නැහැ. මොකද්ද වැඩුනේ? ගුරුවරයා කියනවා දුන්නේ සිතේ නිවීමට. කම්මැලිකම හැදෙනවයි කියලා කියන්නේ නිවිලා. විවේකයේ හොනොට වඩා දැනෙනවයි කියලා කියන්නේ හොඳටම නිවිලා. හොඳටම වැඩිලා මේක. ඇයි මේක කම්මැලිකම වශයෙන් ගත්තේ? ඇයි මේක විඩා වශයෙන් ගත්තේ? පාළුව උදකලාව තේට්ටුවක වශයෙන් ගත්තේ ඇයි? ඇයි ඒ විඩාව තුළ, ඒ විවේකයේ තුළ, ඒ පාළුව තුළ, ඒ උදකලාව තුළ ඒ නිවීම දැක්කේ නැත්තේ? ඒක දකින්නේ දුන්නේ කමටාන. ඒ හැම විවේකයක් තුළම මේ නිවීම පහේ දකින්න. ඇයි ඒ විවේකයේ තුළ කම්මැලිකම දැක්කේ? අවබෝධයෙන් මැදි නිසා ප්‍රතිඵලය දැක්කේ නැහැ. ප්‍රතිඵලය ලියපු කොලේ හොඳ නැහැ කියලා කොලේ දැක්කා යා. බලන්නකො මේක ටිකක් ඝන කාඩ්බෝඩ් වගේ හොඳ ලස්සන සාතිකය කොලේ. මේක නිකන් පොඩි කොල කෑල්ලක්. වතුර වැටිච්ච ගමන් මේක බොඳ වෙනවා. දැන් ඒකේ තියෙන ප්‍රතිඵලය කොච්චර වටිනවද? සම්මාර්ථනේ ඔක්කොම තියෙන්නේ. විශේෂ සම්මාර්ථනේ තියෙන්නේ. එතකොට මේ සම්මානයි විශේෂ සම්මානයි තියෙන මේක දැක්කේ නැහැ. ඒක මුද්‍රණය කරපු කොලේ දකින්නවා. ඒ ගෝලයා නැකිట్లా ගුරුවරයාට වැඳලා තිනා නේ ස්වාමිනී. ඔබ වහන්සේ ඇයි ගුරුවරයා කියන තැන ඉන්නේ? ඇයි මම තාම ගෝලයා කියන තැන ඉන්නේ කියන එක දැනීමට තේරුනේ. ස්වාමිනී මේ කමටහන් දැන් මට විඩාවක් නැහැ. මට කම්මැලි නැහැ. මේක තුල පාළුවක් දැනෙන්නේ නැහැ. ස්වාමිනී මගේ ජීවිත කාලෙ මේක වඩන්න අවශ්‍යයි නැහැ. අදින් පස්සේ මේක වඩන්න එපා. මේක වඩන්න තව එකක් දුන්නා. ඇයි? දැන් ඒක එයා දන්නවා. දැන් ඒකට යව් වෙනවද නැද්ද? යව් වෙනවා. දැන් ඒක තුල යා චූන් එකක් ගන්න. එහෙම නැත්නම් යා භුක්තියක් විඳිනවා. මොකද්ද? මේම හිටියාම මේ නිවීම තමයි මේ දැනෙන්නේ. මේ විවේකයේ තුල නිවීමක් තියෙනවා. උදකලාව තුල නිවීමක් තියෙනවා. මේ පාළුව තුල නිවීමක් තියෙනවා කියලා මේක වින්දනයක් ලබනවා යා. දැන් එයා හැලුණාද නැද්ද? හැලුණා. ඒක අඩු වෙනකොට දැන් ඒක නැවත නඩත්තු කරන්න ගැටෙනවද නැද්ද? ආයි මාර්ගේ වැරදුනා. ආයි වැරදුනා. ඒක ගුරු වෙන්න තේරුණා. එතනම තේරුණා. ටක් ගාලා දුන්න වෙන එකක්. කමඨාන තේරෙන්නේ නැති තාකල් විතරුණු කමඨාන වැඩන්නේ මේක ඒ ගුරුවරයාට කියලා දීපු ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා ඇවිල්ලා කිව්වා මේම මම කමඨාන් වෙනස් කරනවා. ඒ වෙනස් කරලා දෙනවා මම. එයාගේ ආපත පිණිස එහෙම වෙනස් කරන්නේ ඇයි මම? මට ඒක තේරෙන්නේ නැහැ. එහෙම වෙනස් කිරීම තුලින් මමත් මොනවද එක බලාපොරොත්තු වෙනවා? මගෙත් මොනාර දෝෂයක් තියෙනවා. එතකොට මං කිව්වා ඔව් ඔබ වහන්සේගේ දෝෂයක් තියෙනවා. ගෝලෙ ඉන්න ඔබ වහන්සේට සෑහෙන බයි ඔබ වහන්සේගේ දෝෂේ මොකක්ද දන්නවද? කමඨාන තේරෙන්නේ නැති තාක්කල් විතරයි කමටාන වැඩෙන්නේ. තේරුණාම වැඩෙන්නේ ඇයි? එතනම වැඩ ඉවරයි. අඟුලිමාලට තේරුණා වැඩුණද? එතන ඉවරයි. දාරුකිරියට තේරුණා. තේරුණ ගමන් ඉවරයි. තේරෙන තාක්කල් තමයි මේක වඩන්නේ. අවුරුදු 25ක් යනවා නම් තේරෙන්නේ 25ක් යා වඩනවා. විනාඩි 5න් තේරුණාද? එතනින් පස්සේ එක තප්පරයක් වඩන්නේ ඉවරයි. එයාගේ දෝෂේ තමයි කමටාන වැඩෙන්නේ තේරෙන්නේ නැති කොට. කමතාවක් නොවඩන්නේ තේරෙනකොට මේක එහාට තේරිලා නැහැ. එහෙනම් මොකද්ද කළ යුත්තේ? හැමදාම කමටාන තේරුම් කරලා දෙන්න ඉතින්ලා. තේරුනොත් වඩන්න දෙයක් නැක වැඩෙනවා. දන්නේම නැතු ඒක තුල සීය පීටනවා. එයා හැම නාම රූපයක්ම ඒ අවබෝධයෙන් දකිනවා. දැන් එයා තයි 24ම සම්මා දිට්ඨියෙන් නම් ඉන්නේ. සතර හිරියව්යෙන් සම්මා දිට්ඨියෙන් නම් ඉන්නේ. දැන් එයාට මොනවද අපිට වඩන්න තියෙන්නේ? හැබැයි හැමදේම වඩනවා පුද්ගලයක් නැතුව. වඩනවා කියන එකත් වැඩෙනවා කියන එකත් දෙකම එකයි. මේක මොකද්ද? එයාට ඕන දේ වඩනවා. මෙතන එයාට ඕන දේ වැඩෙනවා. ප්‍රශ්න දෙකක් මෙතන. මට ඕනේ හොඳට මිරිසට කිරට ඕම කියලා එකක් අදානින්නවා. එහෙම දාන දැන තැනකට ගිහිල්ලා මං ඉඳලා ඒක වළඳනවා. ඉන්නව එකපාරට දානයක් එනවා පින්ඩපාතේ දෙනවා. හැබැයි ඒ දෙන පින්ඩපාතේ සන්තෝෂයෙන් බාර ගන්නවා. දෙකම එකයි. දෙකම එකයි. වඩනවා කියලා කියන්නේ එයා කැමති දේ අරගෙන එයාට ඕන විදිහට මාංශයලා වඩනවා කියන එක. වැඩෙනවා කියන එක පෙර සංසාර හේතුඵල ධාමයට අනුව එයාට අවශ්‍ය දේ එයාට වැඩෙනවා කියන එක. එහෙනම් අපිට අවශ්‍ය දේ අපි තුල වැඩෙන එකයි අපි අවශ්‍යයි කියලා හිතන දේ අපි බලෙන් අරගෙන වඩන එකයි කාරණා දෙකක්. මෙන්න මේක තේරුම් ගත්තේ නැති නිසා ගොඩක් කට්ටියට මාර්ගය වැඩෙන්නේ නැහැ. මාර්ගයේ වඩන භාවනා යෝගියා ඉස්සලාම තමන්ගේ මාර්ගය කොච්චර හොඳට තේරුම් ගන්නවද? තමන් වඩන කමඨාන මොනතරම් ගැඹුරින් අවබෝධ කරගන්නවද? එච්චර ඉක්මන් යාගේ මාර්ගය. ප්‍රඥා පාරමිතාව 75 80ක් විතර දැන් 100ට ගණන් කියනකොට මේක 100ට ගණන් වලින් මනින්නේ කොහමද කියලා ප්‍රශ්නයක් එනවා. මේවට මිම්මක් ඇදුවේ කවුද? කොයිද මේ මිම්ම තියෙන්නේ? ත්‍රිපිටකය කියලා එහෙම ප්‍රශ්නත් එන්න පුළුවන්. අපි මේක උපමාවකට ගන්නෙ. ගොඩ ජීවත් වෙන මාළුවා කියලා උපමාවක් ගන්නවා. දැන් මාළුවා ගොඩ ජීවත් වෙනවද? ඒක උපමාවක්. මාළුවා කොහොමද ජීවත් වෙන්නේ ගොඩ? ඒකට විද්‍යාත්මකව ඒක ඔප්පු කරන්න කියලා එහෙම තර්කයක් ගේන්නේ නැහැ අපි. එහෙම තර්කයක් නැහැ ලෝකේ. මාළුවා ගොඩ ජීවත් වෙන්නේ නැති බව දන්නවා. මාළුවේ ගොඩ ජීවත් වුණත් කොහමද මාළුවාට දැනෙන තේට්ටුව විඩාව ඒ අපහසු ඒ වගේ එකක් අපට දැනෙනවා කියලා කියනවා. ඒ උපමාවට ඒ ගත්තේ. ඒ වගේ මේ ප්‍රතිසතවලින් කියන්නේ වඩන භාවනා යෝගියා තුළ 75% විතර අර භාජනයේ කලේ පිරෙනකොට කටගාවට වාගේ එහෙම පිරලා තිබුණත් මේක විනාඩි 5න් 10න් තේරෙනවා. තේරුණා කියලා කියන්නේ ඉවරයි කමටාන. තේරෙන කතාකල් වැරදෙනවා. මේක සම්පූර්ණ නැහැ. ඒ කියන්නේ යා වඩනවා. වඩන්න ඕනේ යා ගුරුවරයා ඇසුරේ ඉන්න ඕනේ. එහෙනම් අපි මේක තාම වඩනවා කියලා කියන්නේ තාම මේක පුරුදු කරනවා කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් එයාට තාම කමටහන තේරිලා නැහැ. ස්වාමිනේ මේ ලෝකේ කමටහන වඩන්න දෙයක් නැහැ. ඇයි? මම ඒ කමටහන. මමම කමටහන නම් වඩන්නේ මොනවද? මොනවද කමටහන? හැම තැනම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පේනවා. සම්මා දිට්ඨිය මං ජීවත් වෙන හැම චලනයක් තුළ මට සම්මා දිට්ඨිය පේනවා. හැම සිතුවිල්ලක් තුළ මේ ඒ ආර්ය දර්ශනය තුළ මං ජීවත් වෙන්නේ. කෙලෙස් මොකවත් දෙන්නේ නැහැ. දැන් මෙයාට මොනවද අපි දෙන කමටහන? නැහැ. එයා කමටහන බවට පත් වෙයි කියන්නේ එයාට තේරිලා කමටහන. හැමදේම හේතුඵල ධාමෙන් බලනවා කෙනෙක්. එයා සම්මා දිට්ඨිය වඩනවා. හැමදේම හේතුඵල ධාමෙන් දකින්නේ හැයි? එයා හේතුඵල ධාම කියන එක පිළිගන්නේ නැති නිසානේ. එයාට ඒක තේරිලා නැහැ. ඒ නිසා යා කමටහන වඩනවා. මම ඵලයක් එතකොට හේතු නිසා තමයි. එතකොට මමත් හේතුඵල ධාමනේ. හේතුඵල ධාමෙන් මම දකින්න ඒකත් හේතුඵල ධාමනේ. එහෙම දකින්න හේතුවක් තියෙන්න එපා. ඒක නිසා නේ එහෙම දකින්න එකක් මට ඵලයක් ආවේ. පේන දේවල් හේතුඵල ධාම, දකින්න දේවල් හේතුඵල ධාම, ඇයෙන දේවල් හේතුඵල ධාම, හැයෙන දේවල් හේතුඵල ධාම. හැඟෙන දේවල් හේතුඵල ධාම, දැනෙන දේවල් හේතුඵල ධාම, දැනගන්න දේවලුත් හේතුඵල ධාම. කියන දේවලු හේතුඵල ධාම, කියවෙන දේවලු හේතුඵල ධාම. සිතන දේවලු හේතුඵල ධාම, සිතන දේවලු හේතුඵල ධාම. එතකොට සිතන කොටත්, සිතෙන කොටත් දෙකම හේතුඵල ධාම නම්, ආයතන හැමදේම ගනුදෙනු කරන්නේ හේතුඵල ධාමෙන් නම්, මුළු කය පුරාම තියෙන එක නම් මම කවුද? මම හේතුඵල ධාමනේ. මේක තේරෙනකන් මමම හේතුඵල ධාමක වශයෙන් මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා. හේතුඵල ධාම කියලා වෙන මොකක්ද නැහැ. මම හේතුඵල ධාමං. ආයි වෙන උපමාවක් අවශ්‍ය නැහැ. මේක ප්‍රත්‍යක්ෂ වෙනකන් හේතුඵල ධාම වඩනවා. සෝවාන් වෙලා බව තුනයි, සකෘදාගාම වෙලා බව දෙකයි, අනාගාම වෙලා බව දෙකයි, ඔහොම යනවා. නැතේ බවන් අට්ටමන්නේ හටක් නැහැ. හත වෙනකන් යනවා. ඇයි යන්නේ? මේක තේරිලා නැහැ. අබැයි පෙරපිනකට කවුරු හරි ගුරුරේ පාල මෙන්න මෙතන තමයි ඉර වෙලා තින්නේ කියලා හරියටම ඒක පෙන්නලා දුන්නොත් විනාඩි 2ක් 5ක් 10ක් ඉවරයි වැඩ. හරියටම තේරුණා. දැන් එයා දන්නවා මෙච්චරයි මේකේ කතන්දරේ. දැන් මේකෙන් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? මේ කමටාන මේ විදිහට වඩන්න, ඇයි මේක කරන්න කියලා මෙච්චර ඇයි අපි මේක මාන්සිලා මේක කියන්නේ ලෝකෙට? මිනිස්සු දුක් විඳිනවා. මිනිස්සු දුක් විඳිනකොට ඒගොල්ලෝ ගන්න එකම ක්‍රියාමාර්ගය මොකද්ද? ලෞකික සැපවත්දලා අර දුක නිදාස් කරන එක. දුක නිදාස් කරන්න ඕනේ ඒගොල්ලෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, බුදුන් සරණ යන්නේ. තථාගත ගෞතම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කවුරු හරි කියනවද? කාශ්‍යප සම්මා සම්බුද්ධ සරණං ගච්ඡාමි කියලා කියන නෑ. එයා හරක්කු බෝතලං සරණං ගච්ඡාමි කියලා කියනවා. එයා ගිලවල ගණිකාව සරණං ගච්ඡාමි කියලා කියනවා. සපෝ ජීවිතං සරණං ගච්ඡාමි කියලා කියන එයා එනම් මේ ලෝභ දේශ සරණ යන්නේ. එයාට තේරෙන්නේ මේ ලෝකේ ලෝභ දේශ මොහ සරණ ගියාට මේක විසඳෙන්නේ නැහැ. බුදුන් සරණ යන්න ඕනේ. තිසරණ සරණ යන්න ඕනේ. ඒක එයාට තේරිලා නැහැ. එතකොට යම් කිසි කෙනෙකුට දුක දැනුණාම එයා දුකෙන් නිදහස් වෙන්න ලෝභ දේශ මොහ සරණ ගියාම දැන් මේ මානසිකත්වයට මොකද වෙන්නේ? අවුල් වෙනවද නැද්ද? අවුල් වෙනවා. එයාගේ මානසිකත්වය අවුල් වෙලා එයා ලෝක සත්‍යයට දුක් දෙනකොට ඒ කට්ටියගේ මානසිකත්වයත් අවුල් වෙලා මේ චිත්ත වීති ඔක්කොම එකතු වුනම මේ ගායයට මොකද වෙන්නේ? සම්පූර්ණ විනාශ වෙනවා. මේ පෘථුවිය පවතින්නේ චිත්ත වීති වලින්. සිතවිලි වලින් පවතින්නේ. සිතවිල්ලක් නැත්නම් මොකවත් තියෙන්නේ නැහැ. දැන් පොරෝගෙන ඉන්න සිතවිල්ල කෙනෙකුගේ චිත්ත වීතියක් නෙමෙයිද? ඒක තිබුණ නිසානේ මේක මැව්වේ. නූල් වලින් මේක මේ කටිනේ කටින කරලා වල මේක හැදුවේ. නූල් කටින් නැහැ මිනිස්සු සිතවිල්ලක් නැතුව. මාන් නැහැ සිතවිල්ලක් නැතුව. පූජා කරන්නේ නැහැ සිතවිල්ලක් නැතුව. පොරවන්නේ නැහැ සිතවිල්ලක් නැතුව. මාර්ගේ වඩන්නේ නැහැ සිතවිල්ලක් නැතුව. එහෙනම් මේ හැම දෙයකම සිතවිල්ලනේ. අපි ළඟ තියෙන පරිභෝජනය කරන හැම දෙයක්ම හැම භාණ්ඩයක්ම ගාක්කොලපව සිතවිලි. ඔක්කොම සිතවිලි. සිතවිලි වලින් නම් මේ විශ්ව තරලේම ක්‍රියාත්මක වෙන්නේ. මේක පාලනය වෙන්න ඕනේද නැද්ද? නැත්තම් මේ ලෝකෙ නිවන් දකින්න මිනිසුන්ට එන්න මේක ඉතුරුක් වෙන්නේ නැහැ. ලෝක සත්‍යයේ යාපත පිණිස මේ විශ්වය පවතින නම් මිනිසු යාපත්පත්තට හැරෙන්න ඕනේ. එතකොටයි මේක පොඩ්ඩක් හරි පාලනය වෙන්නේ. ඒ නිසා තමයි මිනිසුන් යාපත්මකට යන්න බුදුවරු මේක දේශනා කරන්නේ. නැත්තම් මිනිස්සු දුකෙන් ඈතර කරන්න බුදුවරුන්ට තියෙන උවමනාව මොකද්ද? ඇයි ඒගොල්ලෝ මේ තියම් මේ මුළු විශ්වෙම විනාශ වෙලා යනවා? දුක ඈතර කරගන්න ඒ පාරමී පුරණ බෝධිසත්වරුන්ට තැනක් නැහැ මේකට ඇවිල්ලා පිරිනිවන් පාන්න. එහෙනම් දුක ඇති වෙච්ච ගමන් මිනිසයා ගන්න පළවෙනිම තීරණය තමයි ලෞකිකයෙන් අරකට පාර දෙන එක. ලෝකෝත්තරය පාර දෙන්න දක්ෂ නැහැ. අදත් අපිට ප්‍රශ්න තියෙනවා. භාවනා විවේකේ වැඩි වෙනවා. ඒ විවේකේ වැඩි වුණාම විවේකේ නිවනට ගලප ගන්න ට්‍රිප් එකක් ගිහිල්ලා ඇවිදලා කරලා අර විවේකේ ටික කලබල කරලා මහන්සි කරලා අරක ටික සාමාන්‍ය කරලා ආයෙන. මොකද දැන් හරි ගියා. මාර හරිවිල්ලක් මේක. එතකොට දැන් එයාට වෙලා තියෙන ප්‍රශ්නේ මේ භාවනාව වැඩිගෙන එනකොට දැන් විවේකී දන්නවනේ ඒක මාංශලේ කවුල් කරන්න ඕනේ. ඒක අර ඕදලා මඩේ දානවා වගේ. මාංශලා ගලේ ගාලා හොඳට ඕදලා වේලලා ලස්සන්ට පිරිසිදු කරලා මඩේ ඔබලා බුම්ම දාලා මැටි පාගන වගේ පාගල දානවා. අර විවේකේ නිවනට ගලප ගන්නෑ. ඒ උදකලාව විවේකයට ගලප ගන්නෑ. ඒ වාඩි වෙලා ඉඳලා විවේකයේ තුලින් පුදුමාකාර විදිහට ඒ තනිකමක් ඇදෙනවා. පාළුවක් දැන්නා. ඒක නිවනට ගලප ගන්න. ඒක මග හරින්න ඇතම 20ක් විතර ඇවිදින්න යනවා. කලබල වෙලා ඇවිදිලා මාංශෙලා තේට් වෙලා හරියටම හරි ගියා. දැන් මාස 3කට විතර ආයි වඩනවා. ආයි අර කතන්ට එනකම් වඩනවා. ආයි වේකුණම ආයි තව ට්‍රිප් එක. දැන් මෙයා මාර්ගේ වඩන කෙනෙක් නෙමෙයිනේ. මාර්ගයේ වැඩෙන එක නවත්තන කෙනෙක්. මාර්ගයට බාධා කරන කෙනෙක්. කමටන අවුල් කරන කෙනෙක්. නිර්වෘල් කරන කෙනෙක් නෙමෙයි. මේක වැටහිලත් නැහැ. මේකත් අපේ අද තපස්වර අතර තියෙනනේ ඔය ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ තියෙනවා. වැඩිගෙන එනකොට ටග්ගල ගමන කරන ගිල විවිධ නාම රූප දැකලා කලබල වෙලා කම්පා වෙලා ඔක්කොම අවුල් කරගෙන ආයෙමලා හරි විවේක අවිවේක දැන් ආයි වඩලා ආයි විවේකනම ආයි අර ප්‍රශ්නේනවා. ඉවර කරන්නේ නැහැ ඒක. කොනිත්ත කොනිත්ත නලවනවා. කොනිත්ත කොනිත්ත නලවනවා. ඔන්න ඕම එකක් නඩත්තු කරනවා. අපි ඇත්තටම මේ අපි වඩන මාර්ගයේ මොකද්ද? අපේ කමඨාන මොකද්ද කියන එක නිවැරදිව දැක්කේ නැත්තම්, ඒ අවබෝධය අපි තුල නිර්මාණය වුණ නැත්තම්, ඒ නිර්මාණය වෙනකන්, ඒ අවබෝධය අපිට ඇති වෙනකන් මේක වඩන්නම වෙනයි. හැමදාම වැරදෙනවනේ. තේරිච්ච නැති නිසා කොතනින් හරි දැනගෙන වැරදෙනවා. ගුරුවරයාත් හැමදාම දොස් කියනවා. මෙතන වැරදිලා බලන්නක ඕක නෙමෙයි කිව්වේ. මේකනේ බලන්නක මොකවත් තේරෙන්නේ නැහැ කියලා දොස් කියනවා, බයිනවා, අපහාස කරනවා, අවවාද කරනවා, තරවටු කරනවා. අපිට හිතෙන මේක මාර වැඩ කොතනින් වැඩුවත් ගුරුවරයා මොනවා හරි එකක් කියනවනේ. දොස් අහන්න නැති දවසක් නැහනේ. බැනුම් අහන්න නැති දවසක් නැහනේ. බැනුම් අහලා ඉවරයිකුත් නැහනේ. කෙරවල වෙන්නෙත් නැහනේ. ඒකට හැමදාම බැනුම් අහගෙන දින්න වෙන්නේ මට. හැමදාම මේ විදිහට මොනවා හරි එකක් කියනවා කියනවා කියනවා කෙරවලක් නැහැ. හැබැයි මේ කවදාවත් ගුරුවරයා මෙල්ල කරන්නත් බෑ. හැබැයි මොන හරි දවසක මොනවා කතා කරන්න ගියා වැරදෙන්නේ මටමයි. මොකද ඒකට හේතුව කමඨාන තේරිලා නැති නිසා එයාට වැරදෙනවා, වැරදෙන එක පෙන්නනවා. හැබැයි තේරිච්ච දවසක කමටන වැරදෙන්න. එදාට ගිහලා ස්වාමීන් වහන්සේ මට මේ මේක දැන්න. සාදු සාදු කිව්වා ගුරුවරයා ගියා. ඇයි සාදු හැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. එදාට තේරෙන හද බැන්නේ නැහනේ. ඇයි බනින්න එකක් නැහනේ. වැරදෙන්න එපා බනින්න. වැරදෙන්න එපා අවවාදයක් දෙන්න. වැරදිලා නැත්නම් මොන අවවාදයක්ද? එතනට ගැලපෙන්නේ නැහැ අවවාද. අවවාද ලැබෙනකොට ඒ નિયમિત ගෝලයා එහෙම නැත්නම් අවංක ගෝලයා කල්පනා කරන ඊයේත් මට අවවාදයක් දුන්නා අදත් දුන්නා. ඒ කියන්නේ ඊයේත් වැරදිලා අදත් වැරදිලා. ඒ කියන්නේ තාම හරි ගිහිල්ලා නැහැ. තාම කමටාන වැටෙලා නැහැ හරියටම. එටත් ආලා බලන එටත් දැන්න නම් එටත් අවවාද කළා නම් තරවටු කරන එටත් හරි ගිහිල්ලා නැහැ. එහෙනම් මේක තාම තේරිලා නැහැ. ඒ අවවාද ලැබෙන්නේ නැතුව ඒ තරවටු ලැබෙන්නේ නැතුව උපදෙස් ලැබෙන්නේ නැතුව ගුරුවරයා සාදු කියලා නැගිටලා යන දවස තියෙනවනේ. එදාට වෙනකන් ආනවා කියලා යාදිස්ථාන කරගෙන හැමදාම නිවැරදි කරනවා. මට වැටෙන්නේ නැහැ. වැටෙන කෙනෙක් ඉන්නවනේ. මේකත් පෙර කුසලයක්. මෙයාගේ දැනුමේ මේක වටා ගන්නවා. මට අවබෝධ නැහැ. හැබැයි එයාට අවබෝධයි. එයාගේ පාණෙන් මං එළිය බලනවා. ගුරුවරයාගේ පාණෙන් එළිය බලනවා. හැමදාම ගිහලා හාලා හාලා හාලා හාලා මේක නිවැරදි කරලා කරලා අවබෝධ කරගන්නවා. එදාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එදාට ප්‍රත්‍යක්ෂ වෙනවා. එදායින් පස්සේ ඒක සාකච්ඡා කරන්නේ නැහැ. ගහක් ගලක් වගේ යත් ලෝකේ බලන් ඉන්න අපිත් බලන් ඉන්නවා. ඇයි වඩන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. කමඨාන තේරෙන තාක්කල් උපදෙස් අවශ්‍යයි. අවවාද අවශ්‍යයි, තරවටු අවශ්‍යයි, විනය අවශ්‍යයි. කමඨාන තේරුණාම මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඇයි? වැඩිලා ඉවරයි. ඊට පස්සේ උපදේශ අවශ්‍ය නැහැ. එයා විශ්වයේ කොටසක් වෙලා. යම් කිසි කෙනෙක් කමඨාන වඩනවායි කියලා කියන්නෙම තාම එයාට කමඨාන තේරිලා නැහැ කියන එක. රාහත් වුණා නිරෝධ සමාපත්තියට පත් වුණා කියන්නෙම කමඨාන තේරුණා කියන එක, මාර්ගය අවසන් වුණා කියන එක. ඒ කියන්නේ එයා කිසිම දෙයක් වඩන්නේ නැහැ. රාත්‍රියේ කමඨාන් වඩනවා නම් ලෝභය නැති කරන්න ස්වාමීන් මේ දවස්වල මේ මේකක් වඩනවා. එහෙම කියනවද? නැහැ. ඇයි? ඒක තේරුණා. තේරුණ නිසා උන්වහන්සේ නිරෝධ සමාපත්තියටපත් වුණා. ඒ නිසා දැන් වඩන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. හැබැයි පෙරේදත් ඔබanse අඳුනා. ඔව්, තේරුන්නේ නැහැ. ඒ නිසා පෙරේද වෙනකන් වැඩුවා මම. පෙරේද හවස 7 වෙනකන් වැඩුවා. හැබැයි පෙරේද රාත්‍රියේ මට තේරුණා. තේරුණාට පස්සේ නිරෝධ සමාපත්තිය ඇති වුණා. එතනින් පස්සේ වඩන්නේ නැහැ. ඇයි? තේරුණාම වැඩෙන්න දෙයක් නැහැ. වැඩිලා ඉවරයි. තේරෙන තාක්කල් වඩන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. එතන කෙනෙක් ඉන්නවා. අනාගාමී වෙනකම් කෙනෙක් ඉන්නවනේ. එහෙනම් කොමටවත් කෙනෙක් ඉන්නවනම් රාත් වෙනකම්. ඇයි ඒ කෙනා ආර්ය කෙනෙක් වුණාම මොකද වෙන්නේ? ඇයි අපි ආව අනාර්ය කෙනෙක් බවට පත් කරන්නේ? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව, ඒකින සම්මාවට අනුව අනිවාර්යයෙන්ම රාත් මාර්ගයේ යනකම්ම එක්කෙනෙක් ඉන්නවා. රාත් ඵලයට තමයි ඒ කෙනා නැති වෙන්නේ. එහෙනම් රාත් මාර්ගයේ යනකම් අනාගාමී ඵලයේ ඉන්න කෙනා වෙනකම් කෙනෙක් ඉන්නවනම් ඒකෙන අපිට එතනට වෙනකම නැති කරන්නත් බැරි නම් නැති කරන්න කොහොමදවත් බෑනේ. එහෙනම් ඒ ආර්ය කෙනෙක් වෙලා ඉන්න තමයි අපි මේක පුරුදු කරන්නේ. එයාව ආර්ය කෙනෙක් වශයෙන් ඉන්න පුරුදු කරනවා අපි. අනාර්ය වුණත් නේ ප්‍රශ්නේ. එහෙනම් මේ මාර්ගයේ වඩනකොට පුරුදු කරනකොට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලෙ නෙමෙයි මේ ලැබිලා තියෙන ප්‍රතිඵලය තුලින් සෑහීමටපත් වෙන්නට ඕනේ. ඒ ප්‍රතිඵලය දකින්න දක්ෂ වෙන්න ඕනේ. කයේ නිවීම මත සිත පීඨවලා සිය පවත්වනවා. හැබැයි කයේ නිවීම මත සිත පීඨවනවා කියලා කියන්නේම එයා හැම සිතවිල්ලක්ම දැන් දැනගන්නවනේ. කයේ නිවීමක් ඇති වෙන්නේ කොහොමද? දකින්නවා, හැයෙනවා, දැනෙනවා, ඇඟෙනවා කියන එකෙන්නේ. ආයතන පා සලායතන නැතුව කොහොමද මේක දැනෙන්නේ? ඉන්ද්‍රියන් පා නැතුව, ආයතන හය නැතුව කයේ නිවීමක් දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් පානතු එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 6 වෙනි ආයතනේ සලායතනේ නැතුව මේක දැනගන්න විදියක් නේ. එහෙනම් ඉන්ද්‍රියන් පාත් සිත කියන ආයතන එකතු වෙලා කරන ක්‍රියාවලියක්. මේක සිය ඉන්නවා කියලා කියන්නේ අපේ වඩන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. ඒකායන මාර්ගය. බුද්ධ මාර්ගය යන්නේ, බුදුන් සරණ යන්නේ මේ. එයාට ආයි අමුතෙන් වඩන්න දෙයක් නැහැ. එයාට දෙන්න කමටහන නැහැ. ඒකායන මාර්ගය කියලා කියන එක නම් එයා ගමන් කරන්නේ චිත්තානුපස්සනාව නම් මේ වඩන්නේ. රස දැනෙනවා, ස්පර්ශ වෙනවා, ශබ්ද හැෙනවා. දැන් මේ හැම දෙයතුලින්ම සතර සටිපට්ඨාන නෙමෙයිද මේ වැඩෙන්නේ? කයේ නිවීම මත සිත පීඨවල තමයි එයා ඉන්නේ. හැබැයි කයේ නිවීම දැනෙන්නේ කායානුපස්සනාවට සාපේක්ෂව. ඒ නිවීම එයා දැනගන්නේ ඒ ස්පර්ශ නිසා හටගත් වේදනානුපස්සනාවට සාපේක්ෂව. ඒ තාඩන, පීඩන, කම්පන, ඒ අපාසුකම් ඒ විඩාව හැම එකක්ම එයා ධර්මයෙන් දකින නිසා තමයි නිවීම ඇති වෙන්නේ. ඒක දැනෙන්නේ ධම්මානුපස්සනාවට සාපේක්ෂව. සිතිවිලි හැම එකම මේක හඳුනා ගන්නවා. ඒ කියන්නේ චිත්තානුපස්සනාවට සාපේක්ෂව. සතර සටිපට්ඨානයේ වඩන භාවනා යෝගියෙක්. හැබැයි මේක දැන් ප්‍රතිඵලයක්ද නෙමෙයිද? මෙච්චර කාලයක් මේක දැනගෙන හිටිනේ දැන් දන්නවා. දැන් හැම මොහොතේ මේක පිළිබඳ 100න් ඉන්නවා. හැම මොහොතේම මේක සිතට ප්‍රත්‍යක්ෂ වෙනවා. මීට වඩා ප්‍රතිඵලයක් ලෝකේ කොහෙවත් නැහෙනේ. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙන අධි සම්මානය, විශේෂ සම්මානය මේ වෙනකොටත් ලැබිලා ඉවරයි. හැබැයි එයා වෙන සම්මානය බලාපොරොත්තු වෙච්ච නිසා මේ ලැබිච්ච සම්මානය දැක්කේ නැහැ. සාතිකයක් වාගේ ඝනකම් කොළයක රාමු කරලා එල්ලන්න පුළුවන් වාගේ කොළයකින් බලාපොරොත්තු වුණා. හම්බුණේකම් පත්තර කෑල්ලක් වාගේ කොළයක. මුකින් හම්බුණත් සම්මානය මුද්‍රණය කරලා තියෙනවා නම් අපිට සම්මානය ලැබිලා තියෙනවා නම් කොළේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ මුද්‍රණයලා තියෙන අකුරු වලයි ප්‍රශ්න තියෙන්නේ. සම්මානය ලැබිලා. එහෙනම් අපි වඩන හැම භාවනාවකට හැම මොහොතෙම මොනවාද එකක් ලැබෙනවා. මගේ ගෝලේ කියලා මට කියා ස්වාමිනි ඔබ වහන්සේ කියන භාවනාවේ හැම තිසෙම ප්‍රතිඵල ලැබෙනවා කියලා. පැය භාගයක් අඩුවා මොකවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ ඔබ වහන්සේ කියපක බොරු. මොක ප්‍රශ්නයක් නේ මේක. දැන් මෙයා භාවනා වඩලා පැය භාගයක් මොකවත් ලැබිලා නැහැ. දැන් මේකට උත්තරයක් දෙන්න එපා. දැන් මොනවද කළේ? ආස්වාස ප්‍රාස්වාස බලාන්නිටියා. ප්‍රතිඵල මොකවත් නැහැ. දැන් කලින් එක කරන්න කලින් මුකුත් කළේ නැහනේ. මොකවත් නැතුව මෝහයෙන් හිටවට සාපේක්ෂව ආස්වාස ප්‍රාස්වාස දිහා බලාන්නිටියන 100ෙන් දැන් මේක ප්‍රතිඵලයක් නෙමෙයිද? අර පැය භාගයක් මෝහෙන් ඉඳලා නැහනේ. හමෝහෙන් ඉඳලා තින්නේ. විද්‍යාවෙන් ඉඳලා තින්නේ. දාන ප්‍රකාර දේවල් ඔය කල්පනා කරන්නේ නැතුව හරියට 100න් යමක් කල්පනා කරගෙන ඉඳලා තියෙන දැන් මේක ප්‍රතිඵලයක් නෙමෙයිද? එතකොට තමයි අර තියෙන මේමත් ප්‍රතිඵල තියෙනවද? තියෙනවා. ප්‍රතිඵල හඳුනා ගන්න ප්‍රඥාව නැහැ. අපිට හේතුඵල ධාමයේ ක්‍රියාකාරීත්වය වැටහෙන්නේ නැහැ. ආගෙන ඉන්නවා කියන එකත් ඵලයක් තමයි. මොකද්ද? මේක ඇහෙන්න හේතුවක් තිබුණා. ඒක ඇහෙනවා. ඵලයක්. ඒක වැටෙනවා ඒකත් ඵලයක්. ඒ වැටෙච්ච දේ වඩන්න හිතනවා ඒ හිතන එකත් ඵලයක්. ප්‍රතිඵලයක් ඒක. ඒ හිතච්ච දේ පුරුදු කරනවා ඒ පුරුදු වෙන හැම මොහොතෙම ඵලයක්. ප්‍රතිඵලයක් ලැබෙනවා යාට. ඇයි මේ හැම මොහොතක් ගානේ අපිට ප්‍රතිඵල ලැබෙන එක අපි දකින්නේ නැත්තේ? හැම මොහොතෙම මේ භාවනාව මේ කමඨාන ප්‍රගතියකට ඉදිරිය ගමන් බලා ගමන් කරනවා කියන එක දැනෙන්නේ නැත්තේ? හැම මොහොතක් ගානේම දැනෙනවා. උදකලාවේ කුටියක් තුළ වාඩි වෙලා වඩනවා මොකවත් වැඩුන්නේ නැහැ. පැයකට හිටියා කුටිය ඇරලා එළියට ආවා හරි කම්මැලි මාරු මොකවත් වැඩුන්නේ නැහැ. මොකවත් වැඩුන්නේ නැබැයි පැයක් මට එකතන කුටියක් ඇතුළේ ඉන්න පුළුවන් කම හැදුනානේ. දැන් මේක ප්‍රතිඵලයක් නෙමෙයිද? කඩියා වගේ හැමතැනම ඇවිද මේක ගස්ගල් පෙරලා පෙරලා හිටපු කෙනාට පැයක් කුටියක් ඇතුළේ වාඩි වෙලා ඉන්න හැකියාව ලැබුණා නේද අර කමටාන වඩපු එකෙන්? දැන් මේ දක්ෂකම මේ උදකලාව මේ තැම්පත් භාවය මේ කය සංවර භාවය ප්‍රතිඵල නෙමෙයිද? නෑ කියන්න බෑ. දැනටමත් ලැබිලා එයා දන්නේ නෑ. එයාට ලැබිලා තියෙන ප්‍රතිඵලය හඳුරන්නේ නෑ. ප්‍රඥාවේ දෝෂයක්. අවබෝධයේ දෝෂයක්. හැම මොහොතක් ගානේ අපි වඩන කමඨාන හරියට තේරුම් ගන්නට ඕනේ. ඒක නැවත නැවත ඒක වඩපු කෙනාට කියලා ඒක නිවැරදි කර ගන්නට ඕනේ. ඒ කමඨාන මට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් එයාව කල්යාණ මිත්‍රෙක් වාගේ ඇසුරු කරන්න ඕනේ. ඇයි එයා කතන්දරේ දන්නවා. එයාගෙන් ආගන්න ඕනේ මේ මේකක් නා. හරියටම එතනත් වැරදිලා. හායි අදාගත්. හැමදාම මේ මනුස්සයා මට දොස්මනේ කියන්නේ අඩුමනේ පෙන. අඩු පෙන්නනවා නෙමෙයි. අර කමඨාන හරියට තේරුම් කරනවා. නිවැරදි කරනවා. අපේ දෙමව්පිය සංසාරේ අපට නොකරපු දෙයක්. මේ ලෝකෙ කිසිම කෙනෙක් අපට නොකරපු දෙයක් මේ කල්යාණ මිත්‍රයා අපට කරන්න හදනවා. මොකද ඉපදීම නවත්තන්න හදන්නේ අපේ. බැන්න නෙමෙයි ගැව්වක් කමන්නේ ගුටි කාගෙන හරි මං එතන ඉන්නවා එහෙනියතමානිකම අදා ගන්න හැමදාම බැනුම් ආල ඔතන බත් කාලා මම යනවා යන්න මාර්ගේ ඉවරටම ඉවරයි එයා මේ භද්‍ර කලාපෙන් එතර වෙන්නේ නැහැ ඇයි හම්බෙච්ච අවස්ථාවට පයින් ගාලා ගින් තින්නේ මෙන්න මේව පවා මේ අවබෝධ පවා ප්‍රතිඵල මේ මෙකෙනෙක්ට දැනෙනවා කියලා කියන්නේ නැහැ මේතන දාලා ගින් බෑ බැන්න කමන්නේ මාව හදන්න ලෝකේ කවුරු මාව හැදුවේ නැහැනේ යන්න පොඩි අඩියක් ගන්න. තැබෑරුමට යන්න කතා කළා. අනාචාරය අසුරින්න කතා කළා. ලෝභය වඩන්න කතා කළා. පලිගන්න කතා කළා. කවුරු නිවන් දකින්න කතා කළේ නැහැ. නිවන් දකින්න උදව් කළෙත් නැහැ. ගුරුවරයා බැනලා හරි ඒ උදව්ව කරනවා. බැනුම් ආගෙන හරි මම මෙතන ඉන්නවා. මේ අවබෝධය පවා එයාගේ තපස් ජීවිතේ ලැබිච්ච ප්‍රතිඵලයක්. එයාගේ වීරිය වැඩි වෙන්න එයාට පරිසම් දීපු කුසල කර්මයක්. මෙන්න මේ විදිහට අපි හැම ඉරියව්වක් ගානේ හැම මොහොතක් ගානේ මේ ප්‍රතිඵල දකින්න ඕනේ. මේ ප්‍රගතිය දකින්න ඕනේ. මේ දියුණුව දකින්න ඕනේ. භාවනාවේ තියෙන පියවරෙන් පියවරට මේ දියුණුව දැක්කේ නැත්නම් අපි කොහොමද භාවනාවෙන් සෑයීමටපත් වෙන්නේ? හැම තප්පරයක් ගන්න අපිට ප්‍රතිඵල ලැබෙනවා. හැම මොහොතක් ගන්න ප්‍රතිඵල ලැබෙමින් තමයි සිටින්නේ. මේක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම්, මේ අවබෝධයෙන් අපට ජීවත් වෙන්න පුළුවන් නම්, අපේ ප්‍රතිඵලයේ අවසාන ප්‍රතිඵලයේ නිරෝධ සමාපත්තිය මනතර රාත්ඵලයේ ඒක කොච්චර ප්‍රමාද වුණත් අපි මේ අසතුටටපත් වෙන්නේ නැහැ. අපි තුල දුක කම්පාවක් ඇති වෙන්නේ නැයි. මේක වැඩෙනවා, ප්‍රතිඵල ලැබෙනවා. හැම ප්‍රතිඵලයක් ගන්නෙම අපි දන්නවා එහෙනම් අවසාන ප්‍රතිඵලෙත් ලැබෙනවා. අවසාන ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් මොකවත් ප්‍රතිඵල තියෙන්න බෑනේ. එහෙනම් මෙච්චර ප්‍රතිඵල හැම තප්පරයක් ගන්න ලැබෙනවා කියන්නේ ඒකත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේවා ලැබුණා නම් ඒකත් නොලැබී තියෙන්න බෑ. එහෙනම් ඒ තෘප්තිය තුළින් අපි මේක වඩනවා, පුරුදු කරනවා. කොහොමද අපි දැනගන්නේ? අපි වඩන දේ, පුරුදු කරන දේ තුළින් නිවීමක් ඇති වෙනවා නම් ඒ නිවීම ඇති කරන ඒ ක්‍රියාවලිය, ඒ පුරුද්ද මාර්ගය, ඒක තමයි කමඨාන. එහෙනම් අපි මේ වඩන මාර්ගය තුළ හැම මොහොතක් ගන්නේ ප්‍රගතියක් තියෙනවා, දියුණුවක් තියෙනවා. අපි තුළ යම්කිසි දියුණුවක් නිර්මාණය වෙමින් පවතිනවා. අපි ක්‍රමානුකූලව නිවනට ලං වෙනවා. මෙන්න මේවා දැනගන්නවා කියලා කියන්නෙම එයා වඩන කමඨාන තුළ, භාවනාව තුළ එයා සෑයීමටපත් වෙනවා. මේක පුරුදු කරන්න ඕනේ, වඩන්න ඕනේ. කමඨානේ වඩන්නේ ඇයි එයා? කමඨාන තාම තේරිලා නැති නිසා. නිරෝධ සමාපත්තියටපත් වුණාම ඇයි එයා කමඨාන වඩන්නේ නැත්තේ? තේරිච්ච නිසා. කමඨාන වැඩිලා ඉවරයි. ඒක නිරෝධ සමාපත්තිය ඇති වුණේ ඒ නිසා වඩන්නේ. වඩන්නේ තේරිච්ච නැති නිසා. එහෙනම් දැන් අපිට තේරිලා නැහැ. ඇයි? නිරෝධ සමාපත්තිය තාම නැහැ. එනවා වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. නිරෝධ සමාපත්තියට පත් වෙනකම්ම අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආයතන වලින් පුරුදු කරන්න ඕනේ. නිතරම ලෝක සත්‍යයේ සිතට කයට දුක් දෙන්නේ නැහැ. හැම යුතුයකමක්ම කරගෙන මම මේ ආර්ය මාර්ගය තුල යනවා කියන එක නිතරම වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. කෙලෙස් සිටිවිලි වලින් නිතරම සම්මාව දකින්න ඕනේ, නිවැරදි වෙන්න ඕනේ, විද්‍යාවට පෙරලන්න ඕනේ. පෙරුවන් සරණයි.